අපට පේනවා එක එක දේවල් ලස්සන මල්වතු පළතුරුවතු කෑම්බි යාළු ඇහැරෙනවා ඇරුණාට පස්සේ මොකවත් නැහැ දැන් හිතල බලන්න විඳපු කාමය එහෙම නෙමෙයිද කියලා මොකවත් නැහැ කාමයේ සිහිනයක් වගේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමයේ උළුහත්තක් වගේ ඇවිලින උළුහත්තක් වගේ ඇවිලින උළුහත්ත ඉස්සරහන් කියාගෙන යනකොට කෙනෙක් ඉස්සරහන් අල්ලගෙන යනකොට ඉස්සරහන් උළුගෙනවා එතකොට මේ උළුහත්ත අල්ලගෙන ඉන්න තාක්කල් ලේකේ ගින්දරෙන් අර අරයව මොකද වෙන්නේ එයාව පීඩාවට පත් වෙනවා එහෙනම් එයා එකින් ගැලවෙන්න නම් මොකද කරන්න ඕනේ උළුහත්ත අතාරින්න ඕන අන්නේ වගේ කියන කාමය ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමය උකුස්සෙක් අරගෙන යන මස් කුට්ටියක් වගේ කියලා. උකුස්සෙක් මස් කුට්ටියක් අරගෙන යනකොට අනිත් උකුස්ස මොකද කරන්නේ? ඔක්කොම පන්නනවා අර මස් කුට්ටිය දහගෙන යන උකුස්සව. ඒ උකුස්සට බේරෙන්න නම් මොකද කරන්න ඕනේ? ආතාරින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා කාමය ණයටගත්තු ඇඳුමක් වගේ. කෙනෙක් ණයට ඇඳුමක් අරගෙන පාරේ ඇඳගෙන යනවා. පාරේ හැඩදදා යනකොට අයිතිකාරයවිල කියන දීපී ඇඳුම. පාරදිම ඇඳුම ගලවලා දෙන්න ඕනේ. ආන් ඒ වගේ කියනවා කාමය. කාමේ විඳ විඳ යනකට ඔන්න මරණේ ජරා මරණේ නෝ. එතකොට අර කාමේ ඔක්කොම යා බොහෝම අකමැත්තෙන් ඒක අතාරින්න ඕනේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාමයේ ගැන ඊළඟ උන්වහන්සේ කාමයට පෙන්නුවා කාමයේ කියලා කියන්නේ මස් කපන කොටි මස් වැදැල්ලයි වගේ කියලා. බලන්න උන්වහන්සේගේ උපමා අන්නේකට සත්‍යය අහු වුණාම ගැළවිල්ලක් නැහැ. ගැළවිල්ලක් නැහැ. දැන් කාමී කොයිතරම් දරුණු දෙයක්ද බලන්න. අජාසත් කුමාරයා තමන්ගේ පියා මැරලා ආනන්තරීය පාප කර්ම කරගැස්ටි කාමයන් නිසා නොවේද? කාමයන් නිසා. මේ කාමයට වසඟ වුණාට පස්සේ කිසි දෙයක් එයාට පේන්නේ නැහැ. කිසි ඇත්ත නැත්ත පේන්නේ නැහැ. හොඳ නරක පේන්නේ නැහැ. දුර පේන්නේ නැහැ. එයා කාමයටම පිස්සුවටලා පස්සෙන් යනවා. නමුත් කාමී ස්වභාවය මොකද්ද? මොකද්ද ඇත්තම කාමේ? හිතේ ඇති වෙන රාගයක් විතරයි. සංකප්ප රාගෝ කාමේ කියලා කියන්නේ සංකල්පීය රාගයක්. හිතේ ඇති වෙන රාගයක්. දැන් බලන්න මේ කාමේ පස්සෙන් ගිය ජනතාව ඒ කාමයේ මුල් කරගෙන විනාශේ කරා ගියා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මාගන්තියා කියලා බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ කුමාරිකාව ඉටි රූපයක් වගේ ලස්සනයි. ඉතින් දෙමව්පිය කල්පනා කළා මෙයාට ගැළපෙන ලස්සන කෙනෙක් හොයාගෙන දෙන්න ඕනේ. දවසක් කී මාගන්දී බ්‍රාහ්මණය යනකොට ලස්සන ශ්‍රමණෙක් ඉන්නවා. භාවනා කර කර. ඉතින් මෙයාගෙන් ටිකක් වෙලා නැවතිලා බැලුවා. ආ මේ ඉන්නේ අපේ දුවට හොඳම කෙනා. ඔන්න හිතුවා. ඒ කවුද ශ්‍රමණයන් වහන්සේ? බුදුරජාණන් වහන්සේ. ඉක්මනින් මේ බ්‍රාහ්මණය ගෙදර ගියා. ගිහිල්ලා ඒ බැමිණිට කිව්වා මේ ඉක්මනට දුව ලස්සනට සරසන්න ඕන අපට අපේ පවුලට ගැළපෙන කෙනා හම්බ වුණා කියලා. දුවත් සරසගෙන ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන හිටියේ නෑ. උන්වහන්සේගේ සිරිපතුල සටහන විතරක් එතන තිබුණා.

පිළිකා රෝගියෙක්. එයා හොඳටම අසාධ්‍ය වෙලා මේ ආහාර ගන්න බෑ, මේ උගුරේ ඉඳලා ඇහැ දක්වාම ලොකු පිළිකාවක් ඇවිල්ලා මෙතනින් බටයක් දාලා තමයි මේ කෑම්බීම දාන්නේ. ඉතින් මං ඒ කෙනා ළඟට ගියාම කතා කරන්න බෑ, ලියලා දෙන්නේ යන්තම් ඇහෙනවා. මට තුන්දු කැලක් ඉල්ල දුන්න ජීවිතේ දුකයි කියලා. ඒකින් දුකයි කිව්ව අවබෝධයකින් නෙමෙයි. ඊට පස්සේ යාළුවෙක් යාගේ යාළුවෙක් ඇහුවා, මොනවද ඕන ඔයාට? දැන් යාට කෑම කන්න බෑ, මෙතනින් බටයක් දාලා හිල් කරලා මේ වත්දියර වගේ විතරයි දාන්නේ. එයා තුන්දු කැලක් ලිය දෙනවා, මට පොලොස් ඇඹුලක් හදාගෙන එන්න. යාළුවා ඒ තුන්දු කෑන අරගෙන අඬනවා. ඇයි කොහොමද දෙන්නද යාට? මෙතනින් එහාට මෙතනින් උඩට නෑ මුකුත් යාට. එයා ඉල්ලනවා පොලොස් ඇඹුලක් හදලා දෙන්න කියලා. දැක්කද දිව නෑ, රස විඳින්න කැමති, ආයෙ දිවක් හම්බ වෙනවා. මෙන්න මේක තමයි ජීවිතය ඇත්ත. කර්මයේ විසින් යාට හදලා දෙනවා. ඒ කර්මයේ ස්වභාවයේ කාමී නිසා හැදෙන හැටි අවබෝධ නොවන තාක්කල් අපි මේවට අහු වෙලා ඉන්නේ අන්ධේ වගේ. අන්ධේකගේ ස්වභාවය මොකක් හරි එක එල්ලිලා යන එක. අන්ධේකට හැරමිටියක් දුන්නොත් අන්ධයා මොකද කරන්නේ? ඒ හැරමිටිය අරගෙන හැම තැනම යනවා. හැමතැනම යන්නේ ඇස් පේන කෙනෙක් වගේද අන්ධෙක් වගේද? ඒ යන්නේ අන්ධෙක් වගේ, ඇස් පේන කෙනෙක් වගේ නෙමෙයි. හැරමිටි අරගෙන හැමතැනම යනවා. එතකොට ඒ හැරමිටි අරගෙන යන තාක්කල් එයා අන්ධ බව සනීප කරගන්න කල්පනා කරන්නේ නැහැ. හැරමිටියක් තියෙනවා යාට. බුදුරජාණන් වහන්සේ තමයි හැරමිටි වීසි කළා ඇස් පාදලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බ වෙන කම්ම යා අන්දයි. ධර්මයේ හම්බ වුණාට පස්සේ යා හැරමිටි අතාරිනවා. එයාට ඇස් පෑදෙනවා. ඊට පස්සේ තමයි යා ඇස් දෙක අරගෙන යන්නේ. ඇස් දෙක අරගෙන යන්නේ කෙනාට ඕන තැනක දුවන්න, පණින්න, හැංගෙන්න, බේරෙන්න ඕන එකක් පුළුවන්. අන්න ඒ වගේ තමයි උන්වහන්සේගේ ධර්මයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමයන්ගේ විපාකී ඊ තැන විපාකය පිනට හෝ පවට හෝ සකස් වෙන එක. වැඩිපුර ජීවිතේ සිද්ධ වෙන්නේ පවට සකස් වෙන්නේ. හොඳට බලන්න හිතේ ස්වභාවය. අකුසලයටද ඉක්මනට හිත බර වෙන්නේ, කුසලයටද? අකුසලයට බර වෙන්නේ. ඊළඟට අතීතයේ විඳපු කාමයට හිත ඉක්මනට යනවද නැද්ද? ඉක්මනට හිත යනවා. අතීතයේ විඳපු රූපෙට, ශබ්දෙට, ගඳ සුවඳට, රසයට, ස්පර්ශයට හිත යනතාක් යනවා අතීතෙට. එතකොට බලන්න කොච්චර සිහියෙන් ඉඳලද මෙයා මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේවා එලිදරව් නොකරන්ද අපි කවුරුවත් දන්නේ ජීවිතයේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කාමයේ නිරුද්ධ කරන්න පුළුවන්. කාමයේ නිරුද්ධ කරන්න පුළුවන්. කාමයේ නිරුද්ධ වෙනවා ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්. එහෙනම් කාමයේ කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි, අනිත්‍ය එකක්. ස්පර්ශයේ නිසා නම් ඒක හටගන්නේ. ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් කාමයේ නිරුද්ධ වෙනවා. දැන් ඕක මේ බොහොම නුවණ පාවිච්චි කළම තේරුම් ගන්න ඕන එකක්. දැන් අපිට කාමයේ කියපු ගමන්ම අපිට හිතෙන්නේ බාහිර දේ විතරයි, රූප. නමුත් අපි හිතන්නේ අපි ඇහෙන් රූප දැක්ක නිසායි මේ රූපය ගැන අපි දන්නේ. එහෙනම් මේ හිතින් දැනගැනීමක් එක මේක සම්බන්ධයි කියලා. එතකොට කාමයේ නිරුද්ධ වෙන්නේ ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්. කාමයේ නිරුද්ධ වන්නා වූ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න අපිට අවස්ථාව. අපි සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට